එකමත් එක රටක මේ වෙළඳ දෙදෙනෙක් හිටියා. වෙළඳ දෙදෙනෙක් හිටියා. වෙළඳ දෙදෙනාගෙන් එක වෙළඳෙක් තමයි බඩු මුට්ටු සල්ලි වලට ගන්නවා. හොඳ වටිනා දේවල් අඩු ගානට ගන්නවා. එහි වෙළඳ යාට ගෝලයක් ඉන්නවා. කීයද මේ පම්පැදුර? 100යි. 50 දෙන්නද? 50ට දෙන්න බෑනේ මාත්‍යා. එහෙනම් 70 බෑ. 60ක් දෙන්නද? 70ක් දෙන්න. හා දුන්න එක ගත්තා ගෝලයට දෙනවා. මේක තියාගන්න 200ට විකුණන්න පුළුවන්. ඊළඟ ගම්මාන්ට ගිහලා මේක 200ට විකුණනවා. 70ට ගත්තා. මේ වගේ එක වෙළඳෙක් යාගේ ගෝලයට එක කරත්තයක යනවා. තව කරත්තයකුත් පිටිපස්සේ ගේනවා. බඩු මුට්ටු ගන්නවා. මේ සෙට් එක දෙන්න එකට යනවා. එයාගේ යාළුවා තව වෙළඳෙකුත් ඉන්නවා. එයාටත් ගෝලයක් ඉන්නේ. එයාටත් කරත්ත දෙකක් ඉන්නවා. මේගොල්ලන්ගේ වැඩේ තමයි තියෙන බඩු විකුණන එක. සරන් තියනවද? ඔව්. කීයද? 100යි. 100ක් බෑ මේ. 80යි තියන්නේ අතේ. පොඩි සල්ලි රුපියල් 3ක් තියෙන. 83 දෙන්නකෝ. ගත්ත සරමක් දුන්නා. මේ විදිහට මේගොල්ලෝ විකුණනවා. ඒතකොට කියනවා මේ සරමක් ගන්න සරමක් ගන්න. ඩග්ගල අර පැත්තෙන් ගියා. අර කරත්තෙන් ගත්ත සරමක් දුන්නා. කොසු තියනවද? කීයද? රුපියල් 10යි. 9ක් දෙන්නද? කමන්න දෙන්නකෝ. කොසක් දෙන්න මට? කොසක් දෙන්න. දැන් මේගොල්ලෝ මොකද කරන්නේ? පොඩි ලාභයක් තියාගෙන හොඳට ආ ගන්න ඕනේ. පොඩි ලාභයක් යන බඩු විකුණනවා. අරයා මොනවද කරන්නේ? අනාගතයේ පොඩි ලාභයක් තියාගෙන විකුණන්න බඩු ගන්නවා. දැන් මේකේන ඕමම එකතු කරගෙන එනවා එක අන්දියකට. එකතු කරගෙන එනවා. මෙයා විකුණගෙන ඕමම මෙන්න දෙන්නම ඇවිල්ලා එකම අන්දියට පොළ අම්බුණා කිමක පොළේ. පොළේ හම්බුණාට පස්සේ දැන් මෙයා ළඟ තියෙන්නේ මොනවද? එකතු කරපුවා සල්ලි වලට ගත්ත බඩු තියෙනවා. මෙයා ළඟ බඩු නැහැ. බඩු ඔක්කොම ඉවරයි. මේ දෙන්නගෙන් හොඳ දක්ෂ වෙළඳා කවුද? දක්ෂ වෙළඳා කවුද? මෙයා වික්කා විකුණලා ඔක්කොම ඉවර කළා. අරයා වික්කේ නැහැ. අරයා එකතු කළා. අරයා එකතු කරගෙන ගැල පුරෝගෙන ආවා. කරත්තේ පුරෝගෙන ආවා. මෙයා පුළුවන් තරම් පුංචි ලාභයක් කර තියලා ඒ පුළුවන් තරම් විකුණලා ඉස් කරගෙන සම්පූර්ණ කරත්තේ ඉස් කරගෙන මේ පොළට ආවා. මෙයා ඉස් කරගෙන ආවා. අරයා එකතු කරගෙන ආවා. දෙන්නගෙන් කවුද දක්ෂ? ශ්‍රේෂ්ඨ වෙළඳා කවුද? වෙළඳ දෙදෙනාගෙන් බඩු විකුණගෙන ගිය කෙනාද දක්ෂ කෙනා, ශ්‍රේෂ්ඨ කෙනා? එහෙම නැත්නම් බඩු මිලට අරන් අරන් එකතු කරගෙන ගිය කෙනාද? ඇයි ඒ තීරණට ආවේ? අර කරත්ත ඉස් වෙච්ච නිසා නේද? ඒකම නේද? ඒක විතර නේද කාරණා? කරත්ත ඉස් වුණා. ඒ නිසා එයා ශ්‍රේෂ්ඨයි කියන තැනට ආවා. අර කරත්ත පිරිලානේ ඔඩොක්කුවෙත් බඩුනේ. ඒ නිසා එයා දක්ෂ නැහැ කියන තැනට ආවා. ඒකද කාරණා? වෙන කාරණාවක් තියෙනවා. දෙන්නම එකම තැන ඉන්නේ. ඇයි දන්නවද ඒ දෙන්නම එක තැන ඉන්නේ? මෙයා ළඟ තිබුණා රුපියල් 10000ක බඩු. 10000ක වත්කම් කියමුකෝ. මුදල් රුපියල් 2000යි, බඩු රුපියල් 8000යි. මෙයා ළඟ තිබුණා රුපියල් 10000ක වත්කම්, බඩු රුපියල් 8000යි, මුදල් රුපියල් 2000යි. පැහැදිලිද? එතකොට මෙයා ළඟ මුදල් රුපියල් 2000යි, බඩු රුපියල් 8000යි. අරයා ළඟ රුපියල් 8000ක් මුදල්, රුපියල් 2000ක බඩු. මෙයා මොකද කළේ? අර රුපියල් 8000 ආයෝජනය කරලා බාණ්ඩ බවට පත් කළා. දැන් අර රුපියල් 8000ට බඩු ගත්තාම 8000ක බඩුයි අර 2000ක බඩුයි කීයද? 10000යි. බඩුත් එක මෙයා ආවා. අරයා මොකද කළේ? රුපියල් 2000යි තියෙන්නේ, රුපියල් 8000ක බඩු තියෙනවා. ඒ 8000ක බඩු ටික දීලා මුදල් අරගත්තා. අර 8000 හම්බ වුණා. ආයි මෙයාට 10000 සෙට් වුණා. මෙයා මුදල් රුපියල් 10000ක් එක ගියා. අරයා බඩු 10000ක් එක ගියා. දෙන්නගෙම වටිනාකම එකයි. දෙන්නගෙම වටිනාකම එකයි. හැබැයි අරයා සෑල්ලුවෙන් ඉන්නවා කරත්තෙයිස්. මෙයාගේ බඩු ගොඩ කරත්තෙ හෙරෙන්න තරම්. හැබැයි වටිනාකම දෙකම එකයි. කවුද ශ්‍රේෂ්ඨ? කවුරුත් ශ්‍රේෂ්ඨ නෑ. මේක තමයිලු මේ ලෞකිකයි ආර්යකයි අතර තියෙන වෙනස. දැන් අර මනුස්සයා එකතු කරනවා. මට දරුව ඇත, කෙත් ඇත, මට එළදෙන්නුත් ඇත, මට මේ ළමයිනුත් ඇත, මට මේ මේ ඉඩෝර කාලට ගන්න කුර විසකුත් ඇත. ඔහොම කියලා එක්කෙනෙක් කියනවා. දැන් මේක කවුද? ලෝභ දේශ මොහ වඩන කෙනා. එකතු කරගෙන එකතු කරගෙන යනවා. තව කෙනෙක් කියනවා, මට භාර්යාවකුත් නැහැ, දරුවොත් නැහැ, වෙලකුත් නැහැ, පොලකුත් නැහැ, කන්න වීත් නැහැ, ඉන්න තැනකුත් නැහැ. කවුද ඒ කියන්නේ? ආර්ය කෙනා. ආර්ය කෙනා එහෙම කියනවා. ඒතර ආර්යා කියනවා, නෑ නෑ, මට වෙලක් තියෙනවා, මට ආදායම් තියෙනවා, ගෙවල් දොරවල් තියෙනවා, භාර්යාව ඉන්නවා, දරුවෝ ඉන්නවා, මට වත්කම් තියෙනවා, වැස්සියකුත් තියෙනවා, පැටව් දාලක් තියෙනවා, කිරිද්ද වුණා කියලා කෙනෙක් කියනවා. මෙයා පැත්තේ ආර්ය කෙනෙක් කියනවා භාර්යාවකුත් නැහැ දරුවෙකුත් නැහැ වෙලකුත් නැහැ වීත් නැහැ ගේකුත් නැහැ එළදෙන්නුත් නැහැ පැටවුත් නැහැ දොවන්න කිරිත් නැහැ. දැන් මේ දෙන්නගේ අතර වෙනස මොකද්ද කියලා බලන දෙන්නම එකයි. මෙයා ලෞකික දේ අල්ලාගත්ත වත්කමක් මේ කියන්නේ. මේ පැත්තේ ආර්ය උත්තමයා කියනවා ලෞකික දේ අත්තරීම තුලින් ඇතිවෙච්ච අවබෝධයේ වත්කම මේ කියන්නේ. අත්තරියාම තියෙන නිදහස, නිදහස වීමෙන් ඇතිවෙච්ච ප්‍රඥාව, එහි වත්කම මෙයා කියන්නේ. අරය අල්ලාගත්තාම කෙලෙස්සල වත්කම කියන්නේ. දැන් මේ දෙන්නගෙන් කවුද ශ්‍රේෂ්ඨ? අරකම තමයි මෙතනට ගෙනාවේ. කවුද මේ දෙන්නගෙන් ශ්‍රේෂ්ඨ? අත්තරීමෙන් වත්කමක් ඇදුනනේ යාට. මොකද්ද අත්තරීමේ අවබෝධය, අත්තරීමේ ඥාණය, ඇලීමෙන් ගැටීමෙන් ඇතිවෙච්ච නිදාසේ අවබෝධය, මෙන්න මේ වත්කමේ ඉන්න කෙනාලු ශ්‍රේෂ්ඨ. එන අර වෙලඳ දෙන්නගින් ශ්‍රේෂ්ඨ කෙනෙක් ඉන්නවා. ඔක්කොම ටික අස් කරගෙන ගිය කෙනෙක් ඉන්නේ, විකුණගෙන ඉස්සතින් ගියේ. හැබැයි යාට දාදාක වත්කමක් තියෙනවා. තිබුණාට එයා ඉස්සෙලා. ඒ නිසා අරයට වඩා ශ්‍රේෂ්ඨයි. එහෙනම් දැන් අපි මේ මාර්ගයේ වඩනකොට දැන් අපි අත්තරිනවනේ. මොනවාරි කකට ඇරෙනවනේ දවස ගානේ, මොනවාරි කෙලෙස්යක් අත්තරිනවා. අනේ මං අර ආම්දුරන්ට කතා කරපු ක්‍රමේ වැරදි. හරි. ඊට පස්සේ කතා කරන්න. දැන් එකක් ඇදුනද නැද්ද? අර කතා කරන ක්‍රමේ අත්හැරියද නැද්ද? දැන් ඒ වෙනුවට යාපත් ගුණයක් එකතු කළාද නැද්ද? දැන් මේ අවබෝධයේ වත්කමක්ද නැද්ද? මරවරකම් කරන එක, අපහාස කරන එක, රිදවන එක, ඉන්සා කරන එක මේක වත්කමක් යාට. දැන් කීකරු වෙන එක, යටාත්පාත් වෙන එක, ඉවසගෙන ඉන්න එක, නියතමානි වෙන එක, උදව්ක මේකත් වත්කමක් නෙමෙයිද? වත්කම් දෙකට සාපේක්ෂව මේක අත්හැරීම නිසා, Nirodhe නිසා අටගන්න එකක්. මේක අල්ලගත්ත නිසා, පවතින නිසා ඇති වෙන එකක්. ඊට වඩා මේක ශ්‍රේෂ්ඨයි. ආර්ය අනාර්ය දෙක තුලම තියෙන්නේ මොනවද? පැවත්ම. ලෝකේ පවතින නම් ඒක ඇතුළේ ඉන්න ඔක්කොම පවතින්න එපාය. දුක් විඳින මිනිස්සු පවතිනවද නැද්ද? සැප විඳින මිනිස්සු ඒගොල්ලෝ පවතිනවා. ආර්ය අනාර්ය කියන දෙක තුලම තියෙන්නේ පැවත්මක්. එතකොට මේ පැවත්මක් නම් ඇයි අපි ආර්ය දේශනා කරන්නේ? දෙකම පැවත්මනේ. අර අන්තිමට යන නිරෝධ සමාපත්තිය. එතනදී අර පුද්ගලයා අයින් වෙච්ච ගමන් පැවත්ම තියෙනවා කෙනා නැහැ. එතනින් ඉවර වෙනවා. මෙයාගේ අන්තිම නිරෝධ සමාපත්තියක් ඇති වෙන්නේ නැහැ. නිරෝධ සමාපත්තියක් ඇති වෙන්නේ නැති නිසා එතන පුද්ගලයා ඉන්නවා. ඒ නිසා එයා නැවත ඉපදෙනවා. දැන් සෝවාන් වෙනකන්, සකෘදාගාමී වෙනකන්, අනාගාමී වෙනකන්, අරියත් වෙනකන් දැන් මාර්ගය යන්නේ පාවි සෝවාන් වෙච්ච කෙනා භව හතක් ඉපදෙනවලු. එතකොට දැන් මෙයා භව ගාන කිපදිලා යනකොට දැන් මෙයාට තවත්ම තියෙනවනේ. අපවත් වෙනකන් පිරිනිවන් පානක ඉන්නවනේ. කියන පැවත්ම තියෙනවනේ. එතකොට ආර්යදී තුල පැවත්ම තිබිලානේ. හැබැයි නිරෝධ සමාපත්තියටපත් වුණාම අර පැවත්ම අරගෙන ගිය කෙනා නැති වෙනවා. ඇත්තටම පුද්ගලයේ සත්‍යයක් ලෝකේ නැහැ කියන එකට ප්‍රත්‍යක්ෂ වෙනවා. ගැනුණාම අර දෘෂ්ටිය ගැලවිලා යනවා. එයයි මේ ගස්කොළයි මේ නාම රූපයි ඔක්කොම එකයි. දැන් මේක තුල තවත්මක් තිබුණාට අර ඉපදීම හදන්න බෑ. මේ සංසාරේ පැවැත්මෙන් නිදාසෙන්න තියෙන ඔච්චරයි ක්‍රමේ. මේකත් බුදුහාඳුරෝ අපට දේශනා කරපු එකක්. අපිට හොයාගන්න බෑ තව ක්‍රමයක්. එහෙම ක්‍රමයක් හොයාගන්න මේ ලෝකේ මිනිස්සු දක්ෂ නැහැ. බුදුහාඳුරන්ටත් ওই ක්‍රමේ විතරයි තේරුනේ. උන්වහන්සේත් ඒක විතරනේ දේශනා කළේ. නිරෝධ සමාපත්තිය රාත්‍රණය කරන්න වෙන ක්‍රමයක් තියනවද? එතකොට අපි මේ මාර්ගයේ වඩනකොට, පුරුදු කරනකොට පොඩ පොඩ පොඩ අපි නිදාසනයක නෙවෙන්නේ අර ඉස්සින්නේ. බඩ විකුණනකොට පොඩ පොඩ බර හඩු වෙනවා. ඒ වගේ අපේ වත්කම්, ලෝභය වත්කමක් නෙමෙයිද? ద్వේෂය වත්කමක්, රාගය වත්කමක්, උඩඟුකම වත්කමක්, හිතුවක්කාරකම, නායයට අහන්නේ අකීකරු වත්කමක් ඒක අපේ. මේ වත්කම් ටික ඔක්කොම අපි බෑර කරනවා, අන්සතු කරනවා, අත්තරිනවා. මේ විදිහ අත්තරගෙන සෑල්ලුවෙලා යනකොට අන්තිම මොකද වෙන්නේ? අර කින දඬ එනවා. කරත්තයක් තියෙන හිස් මොකවත් නැ, බර නැ, සෑල්ලු වෙලා නිදාස් වෙලා. එතකොට දැන් එයාට එකතු වෙන ක්‍රමයක් තිබුණා නම් මෙයා මේ පැත්තේ වෙලඳාම යන කෙනෙක් නෙමෙයිනේ, අර පැත්තේ යන කෙනෙක්. එයා කරත්තේ තියෙන බඩු එළියට දෙන්නේ නැහැ. එළිය තියෙන බඩු කරත්තේට ගන්නවා. එහෙනම් මම වඩන මාර්ගය තුල මට මේ දේ ලැබෙයි, මේ දේ වැඩෙයි, මේ මේකක් අවබෝධ වෙයි කිව්වොත් එයා ගන්න කෙනා, කරත්තේට බඩු පටවන කෙනා. මාර්ගය වඩන්න වඩන්න අවබෝධය අත්හැරෙනවා, ධර්මය අත්හැරෙනවා, තමන්ගේ කෙලෙස් ටික අත්හැරෙනවා, පැවැත්ම අත්හැරෙනවා, ආසාවල් අත්හැරෙනවා, බලාපොරොත්තු. දැන් මෙයා කවුද? අර ඉස්සෙන කෙනා. ඒ කෙනා අන්තිමට පුද්ගලයාවත් අත්හැරියාම එයා නිරෝධයටපත් වෙනවා. එයාට ඉපදීම නැතුව යනවා. අර එයා එකතු කරන නිසා එයා ඉපදිනවා. එහෙනම් දැන් ඔබ වහන්සේ වඩන මාර්ගයට අනුව ඔබ වහන්සේ යන්නේ ඉපදෙන ක්‍රමයකට. ඇයි ඔබ වහන්සේ වඩන දේ තුළ මේම වැඩුවාම මේ වගේ අවබෝධයක් එයි. එහෙම නැත්නම් මේක හරියට වඩලා තව ඵලයක් අම්බ වුණොත් මේ අවබෝධය දෙගුණ වෙයි. ගස්ගල් පුපුරන්න මට කරුණු කියන්න පුළුවන් වෙයි. ඕම එකක් ටග්ගල බලාපොරොත්තුවක් ඇදෙනවා. එතකොට දැන් ඒ බලාපොරොත්තුව තුළින් වෙන්නේ මොකද? අර කරත්තෙට බඩු ගන්නවා වාගේ. රෝද හෙරෙනවා, ගවයට අමාරුයි, ගහලා ගහලා අමාරුවෙන් යන්නේ, අර වේගයෙන් යන්න බෑ. ඇයි? මේක බර වැඩි නිසා ඉමින් ඉමින් යන්නේ, ගමන මාන්සිය යවෙන්නේ නැහැ. ඕම ප්‍රශ්න රාශියක් එනවා. මනෝපුබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමය මනසාච්චේ පදුට්ඨේන ඊළඟ භාසතිවා. එතකොට මේ ගාථාව තුළින් බුදුහාමුදුරුවෝ කියන කතන්දරේ ඕක තමයි. ඕක තමයි කතන්දරේ. මේ කරත්තේ කතන්දරේ යථාර්ථය ඕක තමයි. මේ කය, මේ ගවය ඇදගෙන යනවා. සිත කියන ගවය මේ කරත්තේ ඇදගෙන යනවා. මේ භවය ඇදගෙන යනවා. බර හඩු නම් ඉක්මනට යා ගමන කෙරවල කරනවා. බර වැඩි වෙන තරමට ගමන හිමි. සමහරට ගවය ඉඳවෙනවා. ඇයි? යට යආගන්න බෑ. එක තැන නවතිනවා. එහෙනම් අපි වඩන මාර්ගය තුල මේක අස්වෙන්නයි ඕනේ. මුකුත් හම්බෙන්නේ නැහැ. කිසිම දෙයක් හම්බෙන්නේ තියෙන දේවලුත් නැති වෙනවා. දැන් නිරෝධ වෙන්න වෙන්න සිතවිලි අඩු වෙන්න දැන් අවබෝධ සිතවිලිනේ. ඥානය සිතවිලිනේ, ප්‍රඥා දැන් ඒවත් අත්හැරෙන්න එපා. ඒව අත්හැරෙන්න කැමති නැහැ. හරි? ඒව අත්හැරලා බණ වලට ඒව එපා. ඒක අත්හැරින්න. ඒක අත්හැරින් නැති නිසා වැඩෙන්නේ. අවබෝධය අත්හරින්න කැමැතිද අකමැතිද? අවංකව ප්‍රඥාව අත්හරින්න කැමති. ප්‍රඥාව හයින් යනවා මට කියලා කිව්වොත් ඒකට කැමති නැහැ. ඒක රැකිලයි මේක ලැබෙන්න ඕනේ. අන්තිමේට නිරෝධ සමාපත්තියෙන් ප්‍රඥාව අත්හැරෙනවා. රහතන් වහන්සේ ඒකනේ තර්ක කරන්නේ නැත්තේ. කිසිම කෙනෙක් පරද්ද නැහැ. පරද්දන්නේ ඇයි? එයාට වඩා මම ශ්‍රේෂ්ඨයි කියලා ඔප්පු කරන්නේ ඇයි? නෑ, එහෙම එකක් අවශ්‍ය නැහැ. උන්වහන්සේලා තර්කෙට නෑ, ඕන්නේ නෑ. ඔබ වහන්සේ දිනු. ටග්ගල දිනුම් දෙනවා. දිනුම අරගෙන යන්නේ ඇයි? වැඩක් නිකන් බොරුවට කාලිකන්නේ ඇයි? දැනුමක් අවබෝධය ප්‍රඥාවක් එකතු කරන්නේ නිවෙන්න නෙමෙයි. මොකටද? තර්කෙට. වෙන මොකටද? තර්කෙටමයි. අද ලොකු ලොකු උපාසක කට්ටිය පොත් කටපාඩම් කරලා පාලි පාඩ කටපාඩම් කරලා ඇයි එකතු කරන්නේ? නිවෙන්න අත්තරින්න ඕනේ. ඇයි එකතු වෙන්නේ? දැන් කරත්තෙන් බඩු අයින් වෙන්න ඕනේ. බෑ වෙන්නයි ඕනේ. පුළුවන් තරම් බාහන්න ඕනේ බඩු. එතකොට කරත් ඉස්සෙන්නේ. දැන් මේගොල්ලෝ පටවන එක නිකන් රටේ නැති පොත් ටික ගිල කඩවල් වලින් අරගෙන ආවිල්ලා කටපාඩම් කරනවා. දැන් මේ තුලින් දැන් බඩු එකතු වෙන එකක් නෙවෙයි, නිවීමක් නෙමෙයි මේක. නිවීම එහෙම වෙන්නේ කොහොමද? එකතු වෙනකොට නිවෙන ක්‍රමයක් බුදුවර දන්නෙත් නෑනේ. අඩු වෙනකොට නිවෙන ක්‍රමයක් නෙ තියෙන්නේ. එහෙනම් දැන් මොකක්ද හරි මොකද්ද කරන්න ඕනේ කියලා දැන් එහෙම එකක් නේද දඟලුවේ තියෙන්නේ. ප්‍රඥාව කියන්නේ මොනවද? තිසලේක කියන්නකෝ. දැන් ප්‍රඥාව කියන්නේ මොනවද? දැන් සාමාන්‍යිකන් තේරෙන්නේ දෙය කියන්නේ. අවබෝධය කියන්නේ මොකද්ද? ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ මොකද්ද? තේරෙනවා කියන්නේ මොනවද? ඇයෙනවා කියන්නේ මොනවද? ඔක්කොම විද්‍යාවේ පියවරවල්. හැයෙනවා විද්‍යාවේ එක ප්‍රාථමික පියවරයක්. ඒ ඇයිද තේරෙනවා? ඒකත් අර විද්‍යාවෙන් තවත් පොඩ්ඩක් උඩට ආවා. අර තුනේ පන්තිය, හතරේ පන්තිය වගේ. තේරිච්චද? අවබෝධ වුණා. ඕ ලෙවල් කරා වාගේ. අවබෝධ වෙච්චද? ප්‍රත්‍යක්ෂ වුණා. ඒ ලෙවල් කරා වාගේ. ඒ ප්‍රත්‍යක්ෂ දේ තුලින් ප්‍රඥාව පෑදුනා. ප්‍රඥා උදපාදි. ප්‍රඥාව පෑදුනා යාට. ඒ කියන්නේ උපාධිධාරියෙක් වුණා කියන එක. දැන් මේවට එහෙම කිව්වට දැන් මම උපාධිධාරිය කියලා කියන්න එපා. එහෙම අර උදාහරණයට අපි ගත්තේ මෙන්න මේම එකක් මේකේ තියෙන්නේ කියලා. මේක විද්‍යාවේ එක එක පියවරවල්. විද්‍යාව කොච්චර පවතිනද ඒකට අනුව යාට තේරෙන ප්‍රමාණයද අවබෝධ වෙන එකද ප්‍රත්‍යක්ෂ වෙන එකද ප්‍රඥාවට පත් වෙන එකද කියන එක තීරණය වෙනවා. විද්‍යාව ගොඩාක් අඩු නම් හැවුනා නියම බණ ටික මොකක්ද නැහැ. මොකවත් මතක නැහැනේ. එහෙනම් එයාට මොකද වෙලා තියෙන්නේ? අවබෝධ වෙලා නැහැ මොකවත්. ඇහුණා විතරයි. එයා දන්න ඇයිච්චක නම් හරියටම හරි. මොනවද ඇහුනේ? එක කාරණාව මොකද්ද? එකක් කිව්වා හඳුරෝ මේ මතක නැහැනේ. විද්‍යාව පොඩ්ඩයි තිබිලා තියෙන්නේ. ඒ ටික මේ හොඳට හැයිලා එකම එක කාරණාව කොන්දට තේරිලා තිනවා. ඊනවා මෙන්න මේ කාරණා. ඒතර පැය දෙකක් බණ කිව්වනේ. ඔව් මේ අපේ මට මේ ටික එච්චර යට අවබෝධ වෙලා තියෙනවා. ඒකේ ධර්මය එයාගේ ජීවිතෙන් දකිනවා. එයාගේ ක්‍රියාවෙන් දකිනවා. හැම ගනුදෙනුවක් තුළ මේ ධර්මය දකින්න ඔයා. ප්‍රත්‍යක්ෂ වුණා. ධර්මයයි එයයි කියන එක දෙකක් නෙමෙයි. එකයි. ඇයි? එයාගේ චරිතය තුළ ඒක තියෙන්නේ. එයාගේ ජීවිතයේ බවට ඒකපත් වෙලා එයා ඒ ජීවත් වෙන්නේ ඒක තුළ. ප්‍රත්‍යක්ෂ වෙලා. එකතු වෙලා මිශ්‍ර වෙලා දෙක. ඒක තවත් කෙනෙකුට ලස්සන නාම රූප වලින් එයා විග්‍රහ කරනවා. මෙන්න මේම ධර්ම ප්‍රඥාව ඉපදිලා එයා තුළ. ප්‍රඥාව මේ ආලෝකමත් වෙලා එයා තුළ. මේක එක එක නම් තිබුණාට එක එක විවිධ අදහස් වලින් මිනිස්සු කිව්වට විද්‍යාවේ එක එක தත්ත. සෝවාන් කියන්නේ මොකද්ද? 125ක් විතර විද්‍යාවේ ලෝකේ දකිනවා. 125ක් විතර. 150කින් විතර විද්‍යාවෙන් දකිනවා. අවිද්‍යාව 150ක් අඩුයි. 150ක් විද්‍යාව තුනත් අනිවාර්යෙන් අවිද්‍යාව 150යිනේ. සපෝර්දාගම. 75ක් විද්‍යාවෙන් දකිනවා. කවුද එයා? 100ම විද්‍යාවෙන් දකිනවා. එයා කවුද? එයා කවුද? 125ක් විද්‍යාවෙන් දකිනවා ලෝකේ. එයා සෝවාන් ආර්ය ශ්‍රාවකේ. නිකන් උදාහරණයක් ගමු අපි. මම මේක විස්තර කරගන්න එපායි. 150ක් විද්‍යාවෙන් ලෝකේ දකිනවා. එයා සකෘදාගාමි ආර්ය ශ්‍රාවකේ. 75ක් විද්‍යාවෙන් ලෝකේ දකිනවා. එයා අනාගාමි උත්තමේ. 100ම විද්‍යාවෙන් දකිනවා. එයා කවුද? ඔන්න ඔතන තමයි සම්මාදිට්ඨිය සීමා වෙලා තියෙන්නේ. ඇයි තව මේක වැඩෙන්නේ නැත්තේ? ඔන්න ඕ දෘෂ්ටිය කඩන්න ඕනේ. 125ක් විද්‍යාවෙන් ලෝකේ දකිනවා. එයා කවුද? සෝතාපන්න කෙනා. 150ක් විද්‍යාවෙන් ලෝකේ දකිනවා. සකෘදාගාමි කෙනා. 175ක් විද්‍යාවෙන් ලෝකේ දකිනවා. 100ක් විද්‍යාවෙන් ලෝකේ දකිනවා. එයා කවුද? දැන් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. මේ කින කෙනා පුද්ගලයා සත්‍යය නැති වෙච්ච කෙනෙක් නේ. එහෙනම් 100ක් දකින්න පුළුවන්ද? දකින්නවා නම් එයා කොහොමද රාතෙක් වෙන්නේ? අවබෝධය තුල නෑ ඒක. ඒක. රාතන් වහන්සේ 100ක් විද්‍යාවෙන් දකින්නවද? උන්වහන්සේ විද්‍යාව බවට පත් වෙලා. ඒ නිසා 100ම විද්‍යාව. හැබැයි දකින්න කෙනෙක් නෑ. උන්වහන්සේම විද්‍යාව බවට පත් වෙලා. දැන් මෙතන විද්‍යාව දකින්න කෙනෙක් හිටියා. 125ක් දකින්න කෙනෙක් හිටියා. 50ක් දකින්න කෙනෙක් හිටියා. 75ක් දකින්න කෙනෙක් හිටියා. 100 වෙනකොට දැන් අර දකින්න කෙනා දැන් බලන්න. උන්ට ආ ගන්න ඕනේ. මේක තමයි දෘෂ්ටිය. මේක ගැලවුවොත් ඊළඟ එකට යනවා. 125ක් අපි කියමුකෝ මේ ස්වාමීන් වහන්සේ කියලා. මේ ස්වාමීන් වහන්සේ 125ක් විද්‍යාවෙන් දකිනවා. 175ක් තියෙන්නේ මොනවද? අවිද්‍යාව. 175ක් අවිද්‍යාව තියෙනයි 25කින්නේ දකින්නේ. මේ ස්වාමීන් වහන්සේ 150ක් විද්‍යාවෙන් දකිනවා. කොච්චර අවිද්‍යාව තියෙනවද? හරි. මේ ස්වාමීන් වහන්සේ 175ක් විද්‍යාවෙන් දකිනවා ලෝකේ. කොච්චර අවිද්‍යාව තියෙනවද? 100ම දැන් බලන්න හරියට තැනට නැටි. 100ම උන්වහන්සේ විද්‍යාවෙන් දකිනවා කියනකොට අවිද්‍යාව තියෙනවද? එහෙනම් පුද්ගලෙක් ඉන්න පුළුවන්ද? එතකොට කොහොමද 100 දැක්කේ? 75න් පස්සේ උන්වහන්සේම විද්‍යාව බවට පත් වෙනවා. ඇයි? අර අවිද්‍යාව තියෙන තාක්කල් විතර අර දැක්මක් තියෙන්නේ. අවිද්‍යාව ගැලවිලා ගිය ගමන් අර 100 කම්ප්ලීට් වෙනවත් එක්කම අර 100ම උන්වහන්සේ බවට පත් වෙනවා. දැන් දකින්න ක්‍රමයක් නැහැ. ඇයි දකින්න ක්‍රමයක් තියෙනවා නම් අවිද්‍යාව පොඩ්ඩක් අඩු තියෙන්න ඕනේ. ප්‍රතිසතයකින් හරි අවමෙන් හරි අවිද්‍යාව තිබුණොත් විතරයි දකින්නේ කින්නේ. රාතන් වහන්සේට අවිද්‍යාව නැති නිසා 100ම උන්වහන්සේ දකින්නේ නැයි උන්වහන්සේ මේ විද්‍යාව බවට පත් වෙලා. ඒ නිසා රාසින්වත් සිතවිල්ලකින්වත් කෙලෙස් ඇද නැයි විද්‍යාව තුළ කෙලෙස් තියෙනවද? සාතික කරන බුදුහාඳුරු. ඒ රාසින්වත් එන්නේ නැහැ කියලා. හැබැයි අනාගාමි කෙනාට එනවායි 25ක් තියෙනවනේ. දැන් වතුර ලීටරයක් තියෙනවා. මේ පැත්තේ වතුර ලීටර 3ක් තියෙනවා. බර කෝකද? 3යි. 3 එක බර. ඒක උස්සන්න ඉන්න අමාරුයි බරයි. එක අඩුයි. ඒක එච්චර ගැටලුවක් නෑ. එතකොට 3 එක බර වැඩි නම් 1 එක බර අඩු නම් වැඩිපුරම පීඩනය තියෙන්නේ බර වැඩි එකෙන්ද අඩු එකෙන්ද? වැඩි එකෙන්. හරි. ඒ උත්තරේ හරි. දැන් සෝතාපන්න කෙනාට 125යි විද්‍යාව තියෙනවා. අවිද්‍යාව 175ක් තියෙනවා. එතකොට ලීටර 3ක් මේ පැත්තේ තියෙනවා. 1 ලීටරයි මේ පැත්තේ තියෙන්නේ. එතකොට වැඩිපුරම යට පීඩන හෙන්නේ සම්මාවින්ද මිත්‍යාවින්ද? එතකොට එයා මොකද්ද කරන්න ඕනේ? දැන් බලන්න කරන ක්‍රමය කියලා දෙන්නම්. මේ පැත්ත 1 ලීටරයක් නේ තියෙන්නේ. මේ පැත්තේ ලීටර 3ක් තියෙනවා. ඔක්කොම මොනවද? ඔක්කොම වතුරනේ. විද්‍යාව කියන්නේ තවිද්‍යාව කියන්නේ දෙකම ධර්මයේනේ. සීය තිබුණා දෙකම එකම ධර්මතාවයක්නේ. එහෙම නේද? අකුසලයේ කුසලයේ කියන දෙකම ප්‍රඥාවෙන් අපට නිවනට අදාළ කරගන්න පුළුවන් නේ, කමඨං කරගන්න පුළුවන් නේ. දැන් මෙතන අපිරිසිදු වතුර කියලා එකක් නැහැ. මෙතන ලීටරයක් තියෙනවා, මෙතන තුනක් තියෙනවා. මේකෙන් එකක් කරා මේ පැත්තට දානවා. තව එකක් කරා මේ පැත්තට දානවා. අන්තිම එකක් මේකට දානවා. දැන් මොකද උනේ? ඔච්චරයි කරන්න තියෙන්නේ. දැන් අපිට තියෙන සම්මාවෙන් පේන්නේ 125නේ. නොපෙනෙන ඇත්තපානේ. අර නොපෙනෙන ඇත්තපා අර 100ෙන් දකිනවා, අර අවබෝධයෙන් දකිනවා. මං කිව්වේ සම්මා පරිපූර්ණ කරන්න ඕනේ කියලා. ඒ අවබෝධය තුළින් ජීවත් වෙන්න ඕනේ කියලා. හැම මොහොතක් ගන්න ඒක ආයෝජනය කරන්න ඕනේ කියලා, ගනුදෙනු කරන්න. පොඩ පොඩ අරකින් වතුර මේකට එනවා. අයිලා අර බර තියෙන පැත්ත සම්පූර්ණ ඉස්සලා යනවා. දැන් මේ කෝපය පේනවා. පේන බව ඔබanse පිළිගන්නවා. ඔබ වහන්සේට පේනවා. පේන බව ඔබanse පිළිගන්නවා. හැබැයි කෝපෙම මම කියලා කිව්ව පිළිගන්නවද? මේක පිළිගන්න පුළුවන් නම් මෙතන රා. ඇයි? මම සතරමා භූතන, කෝපෙ සතරමා භූතන දෙකම එකයිනේ. හැබැයි මම කෝපෙ කියන එක පිළිගන්නේ නැහනේ. කෝපෙ පේනවා කියන එක පිළිගන්නවා. කෝපෙ දැක්කයි කියන එකත් පිළිගන්නවා. හඳුනාගත්තයි කියන එකත් පිළිගන්නවා. හැබැයි කෝපෙම මම කියලා කිව්ව පිළිගන්නේ නැහැ. මෙන්න මේ අවබෝධයන් නිවැරදි වෙන තාක්කල් තමයි අර රාත්බෝධියට ප්‍රමාද වෙන්නේ. අවබෝධය නිවැරදි වෙන්න ඕනේ. ඒ දුස්ති ගැලවෙන්න ඕනේ. ඒ විද්‍යාව තුලින් එක නිවැරදි වෙන්න ඕනේ. හැමදේම මමනේ. මම සතරමා භූතවල එකතුවක් නම් අනිත්‍යව සතරමා භූතවල එකතුවක් නෑ. ඇයි මට ඒක වෙනස පේන්නේ? මේ කයම නම් අනිත්‍ය කෙනාගේ කය. ඇයි මම රිදවන්නේ, පලිගන්නේ? ඇයි මරන්න හදන්නේ? ඒ කියන්නේ මගේ කයට මම ඒක කරන්නේ, තවත් කෙනෙකුගේ කයට ඒක කරනවා. ඒ කියන්නේ එයා පිළිගන්නේ නැහැ කියන එකනේ. එයා තුළ යථාර්ථය තාම හරියට තේරිලා නැහැ කියන එකනේ. ධර්මය නිතරම ශ්‍රවණය කරන්න ඕනේ. දවසට කීයක් ශ්‍රවණය කරනවද? ඇති. 3ක් පුළුවන් නම් 4ක් පුළුවන් නම් තවත් හොඳයි. නිතරම ශ්‍රවණය කරන්න ශ්‍රවණය කරන්න ඒක තුළින් පොඩ පොඩ පොඩ අර දැනුම වැඩෙනවා. ඒ අවබෝධය වැඩෙන. අවබෝධය වැඩෙනකොට අර අවිද්‍යාව ටික ටික ටික දුරු වෙනවා. වෙන ක්‍රමයක් නැහැ ඔකට. මේක දිය කරලා එහෙම දෙන්න ක්‍රමයක් තියෙනවා නම් මේ වෙනකොටත් දීලා. අරිෂ්ටයක් වගේ අදලා දීලා. එහෙම ක්‍රමයක් නැහැ ලෝකෙ. මේක තමන් තුළින්ම අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. දැන් තියෙන ප්‍රශ්න විසඳුනාද, තිබුණාට වඩා පැටළුණාද? අවංකවම කියන්න ඕනේ. තිබුණාට වඩා පැටළුණා වාගේ දැනෙනවද? එහෙම නැත්නම් තිබිච්ච ටික නිදාස් වුණා විසඳුනා වාගේ දැනෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ මාර්ගයේ වඩන්න තියෙන කම්මැලිකම. මොකටද නිකන් ඔය වැඩිච්චාද ඉතින් ප්‍රශ්නයක් නැහනේ. ඕම එකක් තියෙන්නේ. දැන් ගහක නගින මිනිස්සයාට නගින්න කම්මැලිකමක් නැල්ලු. උඩට ගිල පොල් කැඩුවට පස්සේ ඈනුන් ගිල කම්මැලිකමක් ආවා. දැන් මේ මනසර නගින්න බෑ, බයින්න බෑයි කම්මැලිකම උඩ බුදියනවා. නිින්දෙදි පෙරළුණා මනසය බිම. ජීවිතේ ඉවර. සෝතාපන්න වෙච්ච කෙනාට සකෘදාගාමි අනාගාමි වෙන කම්මැලිකම කාලා. හරි හරි ඉතින් සතර පහ මිදුණා නේද? ආයේ මොකද පොලොස් ටිකක් දෙන්නෝ කියලා ඕම කාලා ඉන්නවා. ගින් ඉපදුනා රූපාවචර බ්‍රහ්ම ලෝකේ. බුද්ධ ශාසන 20ක් විතර ඉවරයි. ඒත් ආවේ නැහැ. ඇවිල්ලා කල්ප කාලාන්තර කියලා බයිනවා. අබුද්ධෝත්පද කාලේ තිරිසන් වගේ මිනිස්සු. දැන් තමන්ට යාපතද අයාපතද මේ කරගෙන තියෙන්නේ. දිව්‍ය ලෝකේ මල් කඩල ඇරිලා බලනකොට මිනිස්සෙක් නැල්ලු. තවත් මල් දෙකක් තුනක් කඩලා බලනකොට ආයි ඇවිල්ලා. මොකද කියලා වහම මේ පොළොවට ගිහිල්ලා ඉපදිලා කසාද බැඳලා දරුව මොන බොර ඔක්කොම අදලා කළා අවුරුදු 80ට පස්සේ ආයි ඇවිල්ලා. මේ පොඩි වෙලාවකට. එහෙම ගිහිල්ලා එතන කල්පයක් ඉතන මෙතන තියෙන ආයස කොච්චරද? නගින මිනිස්සු බොහොම වීරිය නැග්වලු මම. පොල් ටික කඩන්න එපා මේ උයන්ඩ තියෙන ගමන් නැගලා පොල් ටික කඩවල. කඩුවම ආනුමක් ගිල්ලා මේ කම්මැලි මේ බයින්ද අකමැති දැන්. එහෙම නිදාගත්තා. ඒ වගේ වෙනවා සමහර අයට. අවබෝධයක් ඇති වෙච්ච ගමන් ඒ අවබෝධයෙන් මුලා වෙනවා. ඒක තුලින් සෑයීමටපත් වෙනවා. ඇත්තටම සෑයීමටපත් වෙන්නේ කවදද? නිරෝධ සමාපත්තියේදී. බව හතයි කියලා කිව්වේ 87 හතක් නෙමෙයි 77 හතක් නෙමෙයි. දිව්‍ය ලෝක බ්‍රහ්ම වෝල්ට ගියොත් එක දැම්මම බින්දු ගන්න මම දන්නේ නැහැ. භයානක හත් වතාවක් ඒක. මේ ලෝකේ කවදාවත් නොකළ යුතු හත් වතාවක් ඒක. කිසිම කෙනෙක් දන්නේ නැහැ ඒක සීමාව කොච්චරද කියලා. හැබැයි වචනෙට තියෙන හත් වතාවක් තමයි. හැබැයි එක වතාවක් ඉවර වෙන්න කල්ප සාරාංශක කොච්චරද කියලා කවුරුද දන්නේ? භයානක මත් වතාව ඉවර වෙන්නමයි ඕනේ. කම්මැලිකම තියෙනවා. වඩන්න කම්මැලි, හිතන්න කම්මැලි, පුරුදු කරන්න කම්මැලි, පින්ඩපාතේ යන්න කම්මැලි. ඊයොත් ඒක ගන්න කම්මැලි, ගත්තොත් ඒක වළඳන්න කම්මැලි. එහෙම තියෙනවා. ඒකට හේතුව මොකද? අරකින් සෑයීමටපත් වුණා. හරි හරි දැන් ඉතින් ඇති ඉතින් මොනවාරික් වෙන උනානේ. එහෙනම් අනකට අරක මොට්ට වෙනවා. පීයක් විතරම පාවිච්චි කරනවා නම් අරක මුවත් වෙනවා. නිකන් තිබ්බම මල කඩ කනවා. පස්සේ පොඩ්ඩක් තට්ටු කරලා ගලේ ගැව්වම කැඩෙනවා. ඇයි ඒක මල කඩ කාලා. අනේ පිටිසිටුමා මේ ගොඩාක් ශ්‍රේෂ්ඨ කෙනෙක්. මේ බුද්ධ ශාසනයේ හොඳම දානපතියා. එහෙම දෙන්න පුළුවන් ඒ තැන. එච්චර මේ කරලා තියෙන බුදුහාමුදුරන්ට ශාසනයට. ඉන්නකම්ම සෝතාපන්න. යනකොට සකෘදාගාමී ඵලයෙන් මාර්ගෙන් ගියේ නැහැ. එතන සෝතාපන්න. කවදායිද කියලා දෙයියෝ තම දන්නේ. ඇයි ඒ කරලා තියෙන කුසල් වලට ආවිස කියලා නිම කරන්න බෑ. මේ භද්‍ර කලාපෙම නොයෙන්න පුළුවන්. ශුන්‍ය කාලෙත් නොයෙන්න පුළුවන්. ඊළඟ බුද්ධ ශාසනෙත් නොයෙන්න පුළුවන්. දැන් මේක කාටද කියන්නේ? එතනින් එයාට වඩපු නැති එක. පිරිණිවන් පෑමේ අවශ්‍යතාවයට නැතුව ගියා. කම්මැලි වුණා එතනදී. එතනින් එයාට වැඩුවේ නැහැ. පෙර මතකයන් අවදි කරගෙන ඔයේ එක විකාරයව කල්පනා කරගෙන ඒක එක තැන්වල වෙච්ච සිද්ධියේ වෙච්ච දේවල් මොකද දේවා? ඇයි අතීතය පවතින්නේ? අනාගතේ වෙන්න තින දේ තීරණය වෙලා නම් දින එක යාපත් ලෙස වෙනවා නම් මොකද අනාගතය ගැන අපි කල්පනා කරන්නේ? ඒක ගැන හිතන්නේ ඇයි? සීන ලෝකයකනේ ඉන්නේ අපි. කලින් දැකපු සීනයක එක්ක ජීවත් වෙනවා නැත්නම් අලුත් සීනයක් අදාගෙන ජීවත් වෙනවා. කෝ වර්තමානයේ කෙනා. එහෙම අතීත දේවල් මතක් වෙනකොට දැනගන්න ඕනේ මේක තුළින් පැවැත්මක් නිර්මාණය වෙන බව. අනාගතයක් හිතනකොට අනාගතයේ පිළිබඳ මොනාරි සීනයක් මැවෙනකොට දැනගන්න ඕනේ මේ අනවශ්‍ය එකක් මේක. මොහොත තුලන මොකද්ද මොහොත? උදේ පින්ඩපාතේ ගිහිල්ලා මේ ගෙනල්ල දැන් වළඳලා විවේකයෙන් ඉන්නවා. මෙච්චරනේ. මෙච්චර. ඇයි අපි ඉදිරියට යන්නේ? නැති එකක් පටලා ගන්න. ඒක එහෙම වෙනවා කියලා අපි විශ්වාස කරන්නේ අපි දන්නේ නෑනේ. ඒතකොට දන්නේ නැති එකක් හිතන්නේ ඇයි? වෙච්ච දේ වුණානේ අපිට වෙන්න තියෙන හැම එකක්ම වුණා. ඒක නැවත කල්පනා කරලා දුක් වෙලා සතුට වෙලා මොකද ඒක තුල තියෙන්නේ? මොකවත් නෑ. ඉවරයි ඒක. දුන් දේ සුවඳයිලු. කෑ දේ ගඳයිලු. ඇයි? දුන්න දේ තාම අතේ තියෙනවා. කෑවට පස්සේ ඒක මල. ආයි ඒක මොකුත් කරන්න බෑ. මේ වගේ යම්කිසි කර්මයක් පරිසම් දෙනකොට සුවඳයි. කර්ම ඉවර වෙනවා. හරි සුවඳයි ඒක. ඒක අකුසල වුණත් කුසල වුණත් සුවඳයි. හැබැයි ඒක ප්‍රතිඵල දුන්නාම ගඳයි. ඇයි? ඒක ඉවරයි. ඒකම නේ කරාට පස්සේ නැවත ඒ කර්ම අලුත් වෙන එකක් ඇදෙනවා ආයි. ඇයි අපි නිකන් මේ පොලියට ගන්න අපි. තියෙන ණය ගෙවා ගන්න තවත් පොලියට ගන්න. ඒතකොට ඒකත් ගෙවන්න එපා. එහෙම එකක් කරන්නේ. ඒවා දුර්වලකම් ඒවා අනාගතයට ප්‍රශ්න වෙන්න පුළුවන්. අතීතයේ මෙනෙහි කරන්නත් එපා අනාගතේ මවන්නත් එපා. වර්තමාන මොහොත තුළ ඉතින් කාල බීලා ලස්සනට ඉන්න ඕන. ಗುಣධර්ම වඩාගෙන පුළුවන් තරම් සිත සෑල්ලු කරනවා. භාවනාව වඩනවා එහෙම නැත්නම් මාර්ගය වඩනවා වාඩි වෙලා විවේකයෙන් මෙනෙහි කරනවා කියන්නේ මේ හැම දේ තුළින්ම වෙන්නේ මොනවද? සිත සෑල්ලු වෙන එක. ඒ කියන්නේ අඩුවීමක් තමයි වෙන්න ඕනේ. වැඩිවීමක් එකතු වීමක් වෙන්න බෑ. එහෙම වෙනවා නම් එතන වැරදීමක් තියෙනවා. කෙනෙකුට මේ සම්මාදිටියක් දෙන්න හරි අමාරුයිලු. මං ආලා තිනවා. සම්මාදිටිය දෙන්න හරි අමාරුයි. ඊට වඩා ලොකුම අමාරුව මොනවද දන්නද? ඒ සම්මාදිටියෙන් ඊළඟ එකට ගෙනියන එක යාව. ඒක අල්ලන කූඩල්ලා වගේ බදාගෙන ඉන්නවා. අර තලගොය ඇල්ලුවම ගැලවෙන්නේ නැහනේ. මිනිස්සු එල්ලිලා යනවා ලෑගෙන් ඒතේ අතරින්නල්ලු. ඒ වගේ ලෑ. ඒක අල්ලාගෙන ඉන්න ගොඩාක් කට්ටිය ඒ කාලේ මල්ලාගෙන ඉඳලා තියෙනවා. ඒ අවබෝධය උපාදානි කරගන්න. හැබැයි අවබෝධය නැති කාලේ කල්ලාගෙන හිටියද? ගොඩාක් ශ්‍රේෂ්ඨනේ. එහෙම එකක් අල්ලාගෙන හිටියේ නැහනේ නැති කාලේ. දැන් යමක් තේරෙනවා. අර පුතුජනයකට වඩා බරපතලයි නේ යාට. තත්ත්වේ සතර අපායට යන්නේ නැහැ. හැබැයි අනිත් තැමතන්ටම යනවනේ. අපේ කයේ තියෙන ශක්ති විශේෂයේ විශ්වයට මිශ්‍ර වෙනකොට කිසිම මේ නාම රූපයත් එක්ක මේක තමයි සමීකරණය. නැවත කියන්නද? අපේ කයේ තියෙන ශක්ති විශේෂය එළියට යනවනේ පණ ගියා කියලා කියන්නේ. මේක එළියට යනකොට මේ නාම රූපත් එක්ක මිශ්‍ර වෙන්නේ නැත්තම් මේ නාම රූපත් එක්ක එකතු වෙන්නේ නැත්තම් පිරිනිවන් පෑවා. එකතුනොත් එතන ඉපදෙනවා. ඕක තමයි නිදාස් කරගන්න තියෙන. ඕක තමයි හදන්න තියෙන්නේ. පැහැදිලිද? සරලව කිව්වා. එළියට යන පණ ටික මේ නාම රූප වලට අවු වෙන්නේ නැතුව තිබුණාම හරි. එයා පිරිනවම් බාලා. අවුනා කියන්නේ අවුච්ච ප්‍රමාණයට අනුව එතන ඉපදෙනවා. ගැඩවිලාද, කුරාද, කූඹියාද, පෙරේතයාද, භූතයාද, දෙයියෙක්ද ඉපදෙනවා. ඇලිමින් ගැටීමෙන් මේ සිත නිදාස් කරගෙන හිටියොත්, නිරෝධයටපත් වෙලා හිටියොත් එළියට යනකොට කිසිම දෙයකට යමිශ්‍ර වෙන්නේ නැහැ. එයා ක්‍රියා විරහිත ශක්ති විශේෂයක්. ක්‍රියා විරහිත ශක්ති විශේෂයක් කියලා කියන්නේ එයාට උප්පත්තියක් නැහැ. ඇලිමෙන් ගැටීමෙන් ඒ ශක්ති විශේෂ එළියට ගියොත් ඒ ධාරිතාවට අනුව කොතනරකින් එයා ඇලෙනවා නැත්නම් ගැටෙනවා ඒකට අනුව එයා ඉපදෙනවා. තවත්මක් ඇති වෙනවා. මේ ධර්මතාවය තමයි මෙච්චර කාලයක් මේ දේශනා කරන්නේ කමඨාන් දෙන්නේ ಗುಣ වඩන්න කියන්නේ සිල් රකින්න කියන්නේ ඔක්කොම අරක තමයි කරන් දාන්නේ. එළියට යන ශක්ති විශේෂය මේකේන නාම රූපත් එක්ක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව මිශ්‍ර වෙන ක්‍රමයක්. කිසිම දෙයකට එයා එකතු වෙලා නැහැ. ඒ නිසා ඇට ඉපදීමක් නැහැ. දැන් ඉන්නේ ඒ වගේ මිශ්‍ර වෙන්න පුළුවන් දැනකද? අවු වෙන තැනක. එයාම මතකයක් තුල මේක තියෙන ඒ අඩුව හදන්න ඕනේ. මේ දුර්වලකම් හදන්න. පොඩ පොඩ ඒ අඩුපාඩු හදන්න. කොච්චර හැංගිලා කෙලස් වලින් මේ මත් උනත් ගුරුවරයා දන්නවා. සිල් කැඩෙන හැම මොහොතම දන්නවා. එහෙම වුණත් ඇති හැමදාම සිල් දෙන්න එපායි. හැමදාම සිල් දෙන එකක් ගුරුවරයාට විඩාවක්. ඒ නිසා දවස් 18 එක සැරයයි දෙන්නේ. පුළුවන් තරම් ඒවා රකින්න ඕනේ. මේ දුර්වලකම් අඩුපාඩු අදා ගන්න. ලෝකේ හැමෝම අඩුපාඩුෙන් තමයි ඉපදෙන්නේ. මොන නේද? ඒක වරදක් නම අපි එලා දකින්න. හැබැයි මේ මැරෙන කොටත් අපවත් වෙන කොටත් ඒ ඉපදිච්ච තත්ත්වෙම යනවා නම් ඒක මං එලා දකින්නවා. එලා දකින්නයි. ඉපදෙනකොට දුස්සීලයි. ප්‍රශ්නයක් නැහැ. අපි යාට මුකුත් කියන්නේ නැහැ. හැබැයි මැරෙනකොට දුස්සීලෙන් මැරුණොත් අපි යාට මේ අපහාස කරනවායි. මනුස්සයා ඉපදිච්චක කමන්න කලින් හදන්න බැරි නිසා ඒ මනුස්සයා දුස්සීලෙක් වශයෙන් ඉපදුණා. ඒ මේ වයි වුණාට පස්සේ ඇයි දුස්සීලෙක් වශයෙන් මේ මැරුණේ? සිල්වත් වෙලා මැරෙන්න එපාය. මාර්ගඵලයේක මැරෙන්න එපාය. ඒ ටික හදාගත්තේ නැහනේ. ඉපදුණා වාගේ මිටියනේ මැරෙනකම්. එහෙනම් ඒක එලා දකින්නවා අපි. ඉපදෙනකොට දුස්සීල වෙලා ඉපදෙන එක වරදක් නෙමෙයි. හැබැයි ඒ වගේම මානසිකතේ දුස්සීල භාවයෙන් මැරෙන එක වරදක්. ඒක වරදක්. ඒක අනිවාර්යදි කරන්න ඕනේ. අවසාන මොහොත ඉපදින මොහොතට වඩා වෙනස් වෙන්න ඕනේ. අපි මිනිස්සු අපට හිතන්න පුළුවන්. අනිත් සත්‍යයන්ට වඩා මම ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒක ඔප්පු කරන්න එපා. ඒ අවබෝධයෙන්. ඒ මාර්ගඵල ඥාණයෙන් ඔප්පු කරන්න එපා. නැත්නම් ඒ උපත්ති ඇති වැඩේ මොකද්ද? බත් කාලා හැඳුම් අඳින්න ඇත්තට මිනිස්සුත් බවක් ඕනේ. අය අනිත් සත්තු කෑම කන්නේ නැද්ද? ඒ කට්ටියත් ඒ ලෙන් වල ගස් වල නිදාගෙන ඉන්නේ නැද්ද? කූඩු හදාගෙන ඉන්නේ නැද්ද? පිටර දාගෙන. හැම සතම කාලා බිලා ඉන්නවා. ඉතින් ඒක කරන්න මොකටද මිනිස්සුත් බවය? වෙනසක් වෙන්න ඕනේ. දවසකට එක හඩුවක් නිවැරදි කරන්න ඕනේ. එක දුර්වලකමක් අදන්න ඕනේ. අවුරුදට 308 පායි. 308 පාක් නෑ. මාස දෙක තුන වෙනකොට ඔක්කොම ඉවරයි. අවුරුදු පාකට එකක් ඇදුවත් මේ වෙනකොට පන්සිල් මේ බබලෙන්න එපායි. ඒ හදලත් නෑ. කමක් නෑ. ඒ දුර්වලකම අපි අපාස කරන්නේ දැන් අදන්න. අද ඉඳලා පුරුදු පුරුදු කරන්න. දැන් තේරෙනවද අඩුව කොතන තියෙන්නේ? කමඨානේ මොකද්ද තියෙන්නේ? දැන් යන මාර්ගයේ තියෙන අඩුව මොකද්ද? අර අවබෝධයට සෑයීමටපත් වෙලා. වඩන දේ තුනේ මොනවද එක බලාපොරොත්තු වෙනවා. මේම දේවල් ලැබෙන්න ඕනේ, මේම දේවල් වෙන්න ඕනේ මට. මේ වගේ එකක් වෙන්න ඕනේ. මේ මොනවාම මම නිකන් අර ලස්සන වෙලා ඕබෝම් හොඳට සාන්ත දාන්තෝ යනවා නිකන් ආලෝක අපාගේ වීදෙනවා. මිනිස්සු මාදියා දැක්කා මිනිස්සුගේ ඇස්වල කඳුළු පිරෙනවා. මාර්ගේ වඩනකොට එහෙම වෙන්නේ නැහැ. කොණ්ඩ රවුල් ඇදිලා දත් මදි නමතකලා කටවල් ගඳ ගාලා ඕම එකක් වෙන්නේ. අරම එකක් වෙන්නේ නැහැ. යථාර්ථය තේරුම් ගන්න ඕනේ. අපි ඔක්කොම කාටුන් ජීවිත මේ ගත කරන්නේ. ඔක්කොම කාටුන්. ඇත්ත කියන එක සරල දෙයක්. මට කවුරුරි ගැව්වොත් දැන් රිදෙනවා. ගොඩාක් වෙලා කතා කරාම තිබා හැදෙනවා. මාන්සි වැඩි වුණාම නිදිමත. ඒක නෙ ඇත්ත. ඒක තමයි ඇත්ත. ඒක තමයි ඇත්ත. මෙන්න මේ ඇත්තම තේරුම් ගන්න ඕනේ. මම කවුද, මොනවද මං කරන්නේ? ඇයි මම මේ අර මනක්කල්පිත ලෝකවල ඉන්නේ? මානසික ලෝකවල ඉන්නේ. ගොඩාක් ප්‍රඥාවන්ත ශිෂ්‍යයෝ මට හම්බ වුණොත් මාව මට තේරුම් ගන්න බැරි වෙනවා. පොඩි දෙයක් දුන්නම ඒක ටක්කල වඩනවනේ. ප්‍රඥාව අඩු ශිෂ්‍යය හම්බ වුණාම තමයිලු ගුරුවරයාගේ දක්ෂකම් ගුරුවරයා කවුද කියන එක ගුරුවරයාට තේරෙන්නේ. මං කියන්නේ විශ්වයේ කර්මය මට මේ සකසලා තියෙන්නේ. ගොඩාක් තැන්වලදී මම කවුද කියන එක මට තේරෙනවා. හැම මොහොතෙම සිත පිරිසිදු කරන්න ඕනේ. කෙලෙස් වලට එන්න දෙන්න එපා. රාගික දේවල් වලට එන්න දෙන්න එපා. මතකයන් අවදි වෙලා සිත දුස්සිය කරන්න, අමනාපකම් ඇති වෙන්න, ද්වේෂය ඇති වෙන්න, පලි ගැනීම ඇති වෙන්න. එක එක්කෙන අපිට කරපු වංචාවල්, ප්‍රෝඩාවල් රැවටීම් මතක් වෙනකොට උද වෙලාවට අපි ඒගොල්ලන් මේ වෙලාවේ මිනිස්සු ඔක්කොම අපට වැරදි. එහෙම දොස් කියන එක අපහාස කරන කියලා දකින්නකේ ඒවා මොකවත් සිතට එන්න දෙන්න එපා. සිත අර පිරිසිදු රෙදි කෑල්ලක් වාගේ පරිස්සම් කරන්න ඕනේ. ඒ වගේ පිරිසිදු භාවයේ තියෙන උන සිත නිතරම නිර්මලව තියාගන්න ඕනේ. ඒක තාපසයාගේ වගකීමක්. ඒක පරිස්සම් කරනවා යයිද කිසිම දෙයකට එන්න දෙන්නේ. ඒව තමයි වැඩිපුර මම දකින්නේ නිතරම ඒ සිතිවිලි වල තියෙන අඩුපාඩු. මම අවසර දෙන්න පයි ඒ සිත අපිරිසිදු කරනක ලේසි පිරිසිදු කරගන්න. කල්ප ගණන් දුක් විඳිනවා. ඒක පිරිසිදු කරන්න හරියට ගුරුවරයෙක් හම්බෙලා ක්‍රමේ කිව්වනම් හරි නැත්තම් සම්මාජාතියකට ඒක කරන්න නම් හම්බෙන්නේ නැහැ. අපිරිසිදු කරන එක හරි ලේසි. පිරිසිදු කරන්න බෑ. දැන් සුදු පාට රෙදි කෑල්ල මඩේ ඔබලා ගන්නවා. දැන් නිකම් වතුරෙන් ගේදුවම යනවද? පරණ තත්ත්වෙන් නැහැ. ඒකට අර එරල් කියලා එකක් තියෙනවනේ. ඒක හොයාගෙන යන්න එපා. කඩවල් වලට කෝස්ටික් සෝඩා හොයාගෙන යන්න එපා. නැත්නම් අර ක්වොලිටිය ගන්න බෑ. කොහොමද ඒක පිරිසිදු කරන්න වෙන මාන්සිය? මඩ කරන්න හරි ලේසි. ලෞකික ජීවිතෙත් එහෙම තියෙනවා. අම්බ කරන්න හරි අමාරුයි. වීදම් කරන්න හරි ලේසි. ලක්ෂයක් අම්බ කරන්න මාසයක් යනවා පඩියම් වෙන්න. දවස් දෙකක් යන්නේ වීදම් කරන්න. ඒ වගේ තමයි මේ ආර්ය ජීවිතය. පිරිසිදු කරන්න හරි අමාරුයි. අපිරිසිදු කරන්න හරි ලේසි. එක මොහොතයි අපිරිසිදු වෙනකම් පෙරවන් කරන්නේ.